بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ لَا أَعْبُدُ مَا تَعْبُدُونَ وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ ولا أنتم عابدون ما أعبد لكم دينكم ولي دين نبي ورياني මෙසේ පවසව අහෝ දේව ප්‍රතික්ෂේපකෙනි නුඹලා නම දින දැ මම නොනම දිමි මා නම දින දැ නුඹලා නම දින්නන් නොවිති තවද නුඹලා නම දින දැ මම නම දින්නෙකු නොවේ මා නම දින දැ නුඹලා නම දින්නන්ද නොවිති නුඹලාට නුඹලාගේ ධර්මය මට මාගේ ධර්මයයි